2015 වසරේ 10 වෙනි මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන. මාගේ භාග්‍යවත්තෝ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සංවර සිත, නිහඬ මනස, සිත සංවර කර ගැනීමයි භාවනාවකින් බලාපොරොත්තු විය යුතු කාරණය. සිත නිකම්ම සංවර වෙන්නේ නැහැ. සිත සංවර වීමට ධර්මය අවශ්‍යයි. සිත අසංවර වී තිබෙන්නේ අනවබෝධය නිසා. අවබෝධයට පත් වෙනවා නම් සිත සංවරයි. සියලු ප්‍රශ්න තිබෙන්නේ මමත්වයේ තුලයි. සියලු පිළිතුරු තිබෙන්නේද මමත්වයේ තුලයි. තමා සතුව තිබෙනයි මමත්වය අතහැරගමු. දිය කර හැරියොත්, පා කර හැරියොත්, විශ්වයට එකතු වන්නට ඉඩ හැරියොත් ප්‍රශ්නත් අතහැරෙනවා, පිළිතුරුත් අතහැරෙනවා. ප්‍රශ්න පිළිතුරු නැති ලෝකයක් දකින්නවා. අතහරින්නට මමත්වය සොයා ගැනීමේ අපහසුතාවය තමයි තිබෙන්නේ. ඔබ මතක තබා ගන්න, මමත්වය හරීම මායාකාරී ධර්මයක්. එය සැඟවි සැඟවි තමයි ඔබ තුළ පවතින්නේ. සෑම ක්‍රියාවකටම බැසගන්නේ මනස මමත්වය තුළින්. එහෙම නැත්නම් මමත්වයයි කියලා තේරුම් ගන්න. සෑම ක්‍රියාවලයකටම බැසගන්නේ මමත්වය තුළින්. එහෙම නැත්නම් මමත්වයෙන්. එහෙමනම් ඒ ක්‍රියාවලිය ඇතිතැනම තමයි මමත්වය තිබෙන්නේ. ඒ ක්‍රියාවලිය ඇතිතැනම තමයි මමත්වය තිබෙන්නේ. දැන් ඔබට දකින්න හොඳ අවකාශයක්. ඔබේ මානසික ක්‍රියාවලිය ආරම්භ වෙනම තැනම මමත්වයේ දකින්න. හෙට ලොකු අතහැරීමක් පුරුදු වෙලා තියෙන්න ඕන. පැවැත්ම ආරක්ෂා කරගන්න කැමති කෙනෙකුට මමත්වයත් හරින අමාරුයි. පැවැත්ම අත්හරින්න කැමති කෙනෙකුට තමයි මමත්වය අත්හරින්න පුළුවන්. පැවැත්ම කියලා කියන්නේ අවිද්‍යාව, අනවබෝධය. එහෙම නැතිව පැවැත්මක් කියලා දෙයක් නැහැ. අයිතිකාරයෙක් නැතුව හිටපු ඉඩමකට අයිතිකාරකම කියනවා වගේ මොනවා හරි හේතු සාධකයක් පදනම් කරගෙන. ඒ වගේ මේ ඇස කන නාස දේව ශරීරයත් මුලින්ම තිබුණ අයිතිකාරයක් නොවුණු ඉඩමක් වගේ. පස්සේ මේක අයිතිකාරකමක් ඇති කරගත්තා. දැනෙන දේ මට, ඒ කියන්නේ වේදනාව මම, මගේ ආත්මය. මගේ සංකල්පය, මගේ දැනුම, මගේ ශරීරය. මගේ නාම රූප ආදී වශයෙන් ගන්නවා. අධ්‍යාත්මික සෑම ක්‍රියාවලියක්ම මායයට අයත් වූ, එහෙම නැත්නම් මමත්වයට අයත් වූ දේවල්. එහෙමනම් අධ්‍යාත්මය සම්පූර්ණයෙන් අතහැර දැමිය යුතුයි. මනස සම්පූර්ණයෙන් අතහැර දැමිය යුතුයි. එවිට මනස සකසන්න අවශ්‍ය කරන්නේ. මනස සකසන්න වෙන්නේ තබාගෙන නිවැරදි කර ගැනීම සඳහා උත්සාහ කරාම. දැන් අපිට සමහර පුජ්‍යලියොත් එහෙමනේ. අපි තියාගන්න අවශ්‍ය කරනවා නම් එයාව හදලා තියාගන්න උත්සාහ කරනවා ආයතනයක. එයා හදලා තියාගන්න බැරි මට්ටමක් තිබුණොත් අපි මොකද කරන්නේ? රස්සාවෙන් අස් කරලා දානවා. ඊට පස්සේ මොකද ප්‍රශ්න? නෑ, යාට පිළිතුරු සපයන්න ඕනත් නෑ. ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනත් නෑ. ඒ වගේ තමයි. ඔබත් මෙතෙක් කාලයක් හදලා තියාගන්න උත්සාහ කරන්නේ නැති ඔබේ මනස. පස්සේ ඔබට තේරුණොත් මේක බෑ, මෙයාව හදලා තියාගන්න බෑ මෙතන කියලා. ඔබටත් සිදු වෙනවා. මනස රස්සාවෙන් අස් කරලා දාන්න. ඊට පස්සේ ඔබේ වැඩපොළ බොහොම සංසුන්ව තියේවි. හැබැයි ඔබ පුළුවන් තරම් මේ මනස මට හොඳ මිත්‍රයෙක් කියලා කල්පනා කරලා නේද? මේක මගේ දායාදය. මේක මගේ මිත්‍රයා. මේ මගේ හිතවතා, මගේ හිත කියලා කල්පනා කරලා ඉන්න කෙනෙක් මෙයාව හදලා තියාගන්න පුළුවන්ද කියලා බලනවා. හදලා තියාගන්න බෑ. ත්‍යාස් කරලා දාන්නයි තියෙන්නේ. හොඳින් මතක තබා ගන්න. ඔබේ හැම ක්‍රියාවලියකම පසුබිම මමත්වය. ඔබේ හැම ක්‍රියාවලියකම පසුබිම මමත්වය. එහෙමනම් ඔබ ක්‍රියාවලියක් තුනට වැසක් නොගත යුතුමයි. සියලු දෑතරින් මමත්වය අත්හැරීමෙන් පමණක්මයි සියලු දෑතරින් පුළුවන්කම තියෙන්නේ. මමත්වයේ විසින් අත්හැරීමෙන් සියලු දෑ තරින්න බෑ. මමත්වයේ අත්හැරීමෙන්මයි සියලු දෑ තරින්නේ. මමත්වයේ අත්හර කෙනෙකුට කරන්නට ක්‍රියාවක් නැත. කරන ක්‍රියාවක් නැත. කරන්නට අවශ්‍යයි සිතන ක්‍රියාවක් නැත. සිතුවිල්ලක චේතනාවක පිහිටා නැත. සමස්ත ලෝකයේ දෙසම තමාගේ ශරීරය ඇතුළු වටපිටා ඇති හැම දෙයක් දෙසම බලන්නේ හරියට මොන වගේද තමන්ට අයිති නැති දෙයක් ඔබ බලනවා වගේ, තමන්ට අයිති නැති වාහන දිහා ඔබ බලාගෙන ඉන්නවා වගේ තමයි තමන්ගේ ශරීරයේ දිහත් බලන්නේ මේ මමත්වයේ දුරු වුණාට පස්සේ. මමත්වයේ දුරු කරගත්ත කෙනා, ඒ කියන්නේ මට අයිති නැති දේවල්, එහෙම මමෙක් නෑ. හැබැයි මට අයිති නැති දේවල් කියලා දකින තැන මමෙක් නෑ. ධර්මයේ තුල දෘෂ්ටියක් නෑ. එනිසා සම්මා දිට්ඨි ධර්මයේ තුල සංකල්පනේ. එනිසා සම්මා සංකප්ප ධර්මයේ තුල වචනනේ. එනිසා සම්මා වාචා ධර්මයේ තර්ක කරන්න ගන්න බෑ. හේතුව හැඩයක් නොමැති දිශාවක් නොතිබෙන ධර්මය නිසා. කිසිවක් ඉතිරි කර නොගෙන උදාහරින්න හැන්දත් තන් දෙන්න, හැන්දත් අතහරින්න, හැන්ද යනු ඔබේ මෙහෙයුම් පද්ධතිය පවත්වාගෙන යන මනස, අතහරින මනස, අතහරින මනසට අපි කියනවා හැන්ද කියලා. ඔබ අත්හරින්න හැන්දක් දන් දෙන්න, හැන්දක් අත්හරින්න. ඒ කියන්නේ මෙහෙවන මනසද අත්හරින්න, අතහැරීමත් අත්හරින්න, සියල්ල අත්හරින්න. මහත්තු වීරියෙන් මේ මනසින් සියල්ල අත්හරින්න, හේතු නොදක්වා අත්හරින්න, කිසිදු හේතුවක් නොරඳවා ගන්න. කුමන චේතනාවකද පැටලී සිටින්නේ එය මුදාහරින්න, අවබෝධයෙන් මුදාහරින්න, මමත්වයෙන් මුදාහරින්න එපා. අවබෝධයෙන් දිය කර හරින්න, පා කර හරින්න. කිසිදු චේතනාවක් සිතුවිල්ලක් රඳවා ගන්න දැලක් ඔබ ළඟ තබා ගන්න එපා, මල්ලක් ඔබ ළඟ තබා ගන්න එපා. මලු අත්හැරලා දැල් අත්හැරලා සිටින්න, කිසිදු චේතනාවක් රඳව ගන්න දැලක් මල්ලක් ඔබ රඳවා ගන්න එපා. මනසේ අම්මා කාර්යයකට සුපුරුදු ආකාරයේ නොවන නිසා යම් ගැස්මකට බිය තත්වයකට පත්වුවත් ඒ බයවන්නේ ඔබ නොව ඔබගේ මායා බව ඔබ තේරුම් ගන්න. ඔබේ මනස බියට පත්වේ අතහැරීම පුරුදු කරන විට ඒ මායා බිය වෙනවා, මට තව දුරටත් මෙතන වාසය කරන්න බැරි වෙයි කියලා. ඒ බියට ඔබ එකතු නොවි ඒ බිය දුරු වෙන තුරුම අතහැරීමම පුරුදු කරන්න. හොඳින් මතක තියාගන්න, මමත්වයෙන් අතහරින්න එපා. පුජ්‍යලයක් හැටියට පිහිටමින් අතහරින්න එපා. පුජ්‍යලයක් හැටියට නොපිහිටමින් අතහරින්න. නවීරින් අත්හැරීම පුරුදු කරන්න. පිහිනන්න පුරුදු කරන්න අලුතෙන්ම ශිෂ්‍යයෙක් අරගෙන එයාව දැන් දිය තටාකෙට, එහෙම නැත්නම් ඇලකට වැවකට දැන් පිහිනන්න පුරුදු කරන්න තල්ලු කරන්නයි හදන්නේ. මේ පිහිනන්න බැරි වෙන කෙනා බොහොම සතුටින් පණීද? පණින්නේ නැහැ, බයටපත් වෙනවා, බියටපත් වෙනවා නේද? ගිලෙයිද කියලා කල්පනා කරනවා, පසුපසට එනවා. ඒ වගේම තමයි අවබෝධයට ගමන් කරද්දී ඒ පසුපසට එන දේවල්, බියටපත් වෙන දේවල් ඇති වෙනවා. ඒව නොතකා තමන් ඒ බියට යටපත් වෙන්නේ නැතුව අපිට මේ අවබෝධ කරගන්න උවමනා නිසා, අවබෝධ කරගත්තොත් ඔය කියන දේක් තමයි හඳුන්නේ මම මලක් කමක් නැහැ කියලා, මං ධර්මයේ මෙනෙහි කළා කියලා. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඒ වීරියේ ස්වභාවය ඔබ දැකලා තියනවද? ප්‍රශ්නත් නැති පිළිතුරුත් නැති මිනිස්සේ ජීවිතේ හම්බ වෙලා තියෙනවද, මුණ ගැහිලා තියෙනවද ඔබට? ප්‍රශ්නත් නැති පිළිතුරුත් නැති මිනිස්සේ එහෙම නැත්නම් මෙතන ඉන්නවද? ප්‍රශ්නත් නැති පිළිතුරුත් නැති මිනිස්සේ හා හරි නෑනේ. ඉන්නවනම් අත උස්සන්න බලන්න. හරි, කවුරුත් නෑ. ඒ ප්‍රශ්නත් නැති පිළිතුරුත් නැති මිනිස්සෙගේ ජීවිතේ මොන වගේ ඇද්ද පොඩ්ඩ නුවණින් බලන්න. ප්‍රශ්නත් නැති පිළිතුරුත් නැති මිනිස්සෙගේ ලයිෆ් එක මොන වගේ ගෙවෙනව ඇද්ද? හොඳට තමන් ඒක බිඳ දරාගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න. කොයි වගේද බලන්න, ඔබට දැනෙනවද කියන, ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්ද කියන. නොතේරෙන දෙයක් වෙන්න පුළුවන් එක පාට. ඒ නිසාම ඔබ ටිකක් වැඩිපුර පරීක්ෂණය කරන්න. ප්‍රශ්න නැති පිළිතුරුත් නැති මිනිස්සේ ජීවිතයේ සහ ස්වභාවයේ පැවැත්ම සහ මනස කොයි වගේ? ඒ ගැන විමසන්න විනාඩි 15. ඊට පස්සේ අපි ඕක පිළිබඳව ඔබ එක උත්තරයක රැඳෙන්න එපා. උත්තර ගොඩක් එකතු කරගන්න. ප්‍රශ්නත් ඇති පිළිතුරුත් ඇති මිනිසයා කලකිරීමෙන් ඇද්ද? දුකෙන්, කනස්සල්ලෙන්, සතුටෙන්, ප්‍රීතියෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, අඬමින්, සිනාසෙමින්, එයා සිංහලද, එයා දෙමළද, එයා මුස්ලිම්ද, එයා උගත්ද? හා, එයා මෝඩද, එයා දුප්පත්ද, එයා පොසත්ද? එහෙමනම් ප්‍රශ්න තියෙන්නේ අර හිත කේවුන සියල්ල නිසා. එහෙම නේද? දුප්පත්කම නිසා, පොසත්කම නිසා, සතුට දුක නිසා, සිංහල දෙමළ මුස්ලිම් වීම නිසා. ඉතින් ඔබත් ජීවිතේ ප්‍රශ්නක් නැති, පිළිතුරුත් නැති මිනිස්සු. ඔව්, සිතවිලිත් නැහැ. ප්‍රශ්නක් නැති, පිළිතුරුත් නැති මිනිස්සුන්ට සිතවිලිත් නැහැ. සිතවිලි තිබුණත් ඒවා මම මගේ ආත්මය බවට පත් කරගන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් වගේ වගේ නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක්. එතකොට මේ මාර්ගයේ තමයි අපි ගමන් කරන්නේ. එහෙම නැත්නම් ඒක තමයි අපි වඩන්නේ. ඒක තමයි අපි පුරුදු කරන්නේ. දැන් මේක තේරුම් ගන්න ගත්ත එක අපහසුයි. තේරුම් ගන්නකම් අපහසුයි. දිට්ඨිංච අනුපගම. දෘෂ්ටි නොගන්න සීලය ඇති කරගන්න. දැන් දෘෂ්ටිගත සීලය නේද පුරුදු කරන්නේ ගොඩක් වෙලාවට ලෝකෙනේ. හැම ආගමකම තියෙන දෘෂ්ටිගත සීලය. මූණ වහන්න ඕන, අරින්න ඕන, කළු අඳින්න ඕන. දැන් සමහර අයගේ පන්සලට යනකොට, ඒගොල්ලන්ගේ පන්සලට යනකොට ඒගොල්ලෝ අඳින්න ඕන මොකද්ද? කළු. ඒගොල්ලගේ පල්ලියටනේ. ඒක ඒක ඇඳහම තමයි සංවර ඇඳුමකින් ඇඳ ආවා කියලා කියන්නේ. පන්සලට එනකොට සුදු අඳින්න ඕන. ඒක ඇඳහම තමයි සංවර ඇඳුමින් එයා තමයි නියම පාටට ඇඳලා ආවේ. වෙන පාටක් ඇඳලා આવුත් ඔරවල බලනවා. ඒක තමයි ස්වභාවය. එයා සමහර ඒවායි කැප් එක පන්නන්න ඕන. පූජනීය ස්ථානයේදී හිස්වැසුම පන්නන්න ඕන. දැන් පන්සලේදී එහෙමනේ හිස්වැසුම් පන්නන්න. තව කට්ටියක යගමි හිස්වැසුම දාන්න ඕන. දැන් එතකොට තේරෙනවද නේද මේ දෘෂ්ටිගත සීලයේ තියෙන ස්වභාවය? එක්කෙනෙක්ගේ කැප් දාන එක, තව එක්කෙනෙක්ගේ කැප් එක පන්නන එක, තව එක්කෙනෙක්ගේ සුදු වඳින එක, තව එක්කෙනෙක්ගේ කළු වඳින එක. ඉතින් මොකද්ද ඒකේ තියෙන දේ? ඒක සම්මුතියක්ම විතරයි කියලා ඔබට තේරෙනවා නේ? බාහිර දෙයක්මයි මේ සියල්ලම. මොන ආගමේ තිබුණත්, බුද්ධ ආගමේ තිබුණත් එච්චරයි. ඒක බාහිර දෙයක්මයි. ඒක වෙනස් කරන්න යන්නත් එපා. ඒක සම්මුතියනේ. ඒක එහෙම සම්මුතියේ ඒ ලස්සන තිබුණා. දිට්ඨිංච අනුපගම්ම සීලව. දිට්ඨිංච අනුපගම්ම සීලව. දෘෂ්ටි නොගන්නා වූ සීලය ඔන්න බුදුහාමුදුරන්ගේ ආර්යකාන්ත සීලය. දෘෂ්ටිගත සීලයක් නේ, වෘත සීලයක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ නිවන් පිණිස උපකාරක වෙන සීලය. එහෙමනම් බුද්ධත්වයෙන් 20 අවුරුද්දකට කලිනුත් වැඩි වෙයි මොන සීලය? දිට්ඨිංච අනුපගම්ම සීලව. කවුරුද දන්නවනේ අවුරුදු 20කින් පස්සේ තමයි අනිත් ශික්ෂාපද පණවෙන්න පටන් ගත්තේ කියලා. එතකොට රහත් වෙන්නට උපකාරක වෙන්නේ අර දේවල් නෙමේ. ඉතින් අපි වැරදිලා අපේ විනය කියන පැත්ත සීලය හැටියට ගත්තා. එතන ඇති වෙච්ච දුර්වලතාවයක් තමයි තියෙන්නේ. නැත්නම් විනය කියලා එකක් තියෙනවා. පංච සීලය ඒත් විනය. රස සීලය ඒත් විනය. ඈ ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භික්ෂුවටත් ඒත් විනය. ආදී වහිනින් වහන්සේලාට ඒ විනය තියෙන්නේ. විනය විනය ශික්ෂණය. ඒ විනය ශික්ෂණය ඒක හිවම තියෙන්න ඕනේ. ඒක වෙනස් කරන්න එපා. ඒ වැඩක් නැහැ කියන්නේ. ඊළඟට එනවා නිවන් දකින්න උපකාරක වෙන දිට්ඨිංච අනුපගම් සීල දසනේන සම්පන්න. දෘෂ්ටිගත නොවුණු ස්වභාවයක් තියෙන. මොකද දෘෂ්ටිගත වෙනවා කියන්නේ? දෘෂ්ටිගත වෙනවා කියන්නේ සමහර වෙලාවල කට්ටිය කියන්නේ ඔය මේ අරයා නම් ආවා අපේ මේ මල් ගහට දිස්ත්‍රිය දාලා ගියා කියන්නේ නේද? අරගොල්ලෝ නම් ආවා වෑන් එකට දිස්ත්‍රිය දාලා ගියා හෙට වෑන් එක ඉල්ලයි මගුල් ගෙදර කියන්නේ කියලා කියන්නේ සමහරලාට නේද? ඒ කියන්නේ එතෙන්ට ඇහැ යොමු කරලා ඕ ඒක දිස්ත්‍රිය දාගෙන ගියා කියන එකයි ඒක අදහස් වෙන්නේ. ආන් ඒ වගේ යංගිසි දෙයක් ඇසෙන් උපාදාන කරයිද එක දිස්ත්‍රිය. කණෙන් උපාදාන කරයිද එක දිස්ත්‍රිය. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් උපාදානයක් කරයිද ඒක තමයි දිස්ත්‍රිය. නේ දැන් ඔය මහත්තුරු නෝනලා කැඳගෙන ආවේ දිස්ත්‍රිය දාලා නේ නේද? නේද? ඔය දිස්ත්‍රිය දාලා. දිස්ත්‍රිය දාලා ගිහිල්ලා පස්සේ අරගෙන ආවනේ නේ? දිස්ත්‍රිය දැන් ගෙදරම තියාගෙන ඉන්නා නේද? දැන් දිස්ත්‍රි ජාලයක් තියෙනවා. හේ සක්කාය දිට්ඨිය නැති කරන්න තොইলි නටන්නේ මෙන්න මෙහෙමයි. අනිත් තොইল නටනවා වගේ සක්කාය දිට්ඨිය නැවති තොইলේ නටන එක. සක්කාය දිට්ඨිය නැමැති තොවිලිය නටන එක ටිකක් ඒක හරි අමාරු කාර්යයක්. දැන් ආතුරය සැදී පැහැදී ඉන්නවා. මොකද සක්කාය දිට්ඨිය දැන් මෙතනින් යන්න කියලා කියනවා ඇදුරුතුමා. සක්කාය දිට්ඨිය මේ ඉන්න බෑ දැන් යන්න ඕන. මොකද කියන්නේ සක්කාය දිට්ඨිය දැන්? හයියෝ මට බෑ. ඇයි? 60 අවුරුද්දක් හිටියේ මම මෙතන. 40 අවුරුද්දක් මෙතන. 20 අවුරුද්දක් මෙතන ඔබේ වයසෙන් හිතන්න හිටියේ මම මෙතන. කියලා යා කියනවද නැද්ද? යා කියනවා. ඇයි මාව එලවන්න හදන්නේ? ඊට පස්සේ කියන්න තියෙන්නේ එකයි සක්කාය දිට්ඨිය මට ඔබව හරි කරදරයක්. ඉතින් අහයි මගේ මොකද්ද තියෙන වරද? ඊට පස්සේ කියන්න දෙන්න පුළුවන් සක්කාය දිට්ඨියේ තියෙන වරදවල් ඉතින් තමන් දැක ගන්න පුළුවන්. පීඩාකාරී නේද? දුකයි වේදනාකාරී රිදුම් දෙන ස්වභාවයෙන් යුක්තයි. කම්පන ඇති කරනවා, බිය බය ඇති කරන. ඒ විතරක් නෙමේ මේ සක්කාය දිට්ඨියත් එක්ක කටයුතු කිරීමෙන් පාප මිත්‍රය ආශ්‍රය. සක්කාය දිට්ඨිය ආශ්‍රය කිරීම මාර්ගාර්ථයෙන් ගත්තොත් පාප මිත්‍ර ඇසුර. බාලයා ඇසුර කිරීම. මොකද බුදුහාමුදුරු නෙමෙයිනේ ඇසුර කරන්නේ නේද? මාරයා. මාරයා ඇසුරු කිරීමේ පාප මිත්‍ර සේවනයෙන් මොකද සිද්ධ වෙන්නේ? පාප මිත්‍රත්වයට යෑම. සක්කාය දිට්ඨිය ස්වභාවය එයාව බලන්නේ මේ මේගේ පහලට ඇදගෙන යනවා. සක්කාය දිට්ඨිය බලන්නේම දුක දුක පුරවන්න. දුක පුරවන්න. හැබැයි දුක පුරවන්නේ නිකන් නෙමෙයි. දුක පුරවන්නේ නිකන් නෙමෙයි. හරියට කපටි වෙලෙන්දෙක් පරණ භාණ්ඩයක් කැඩුණු භාණ්ඩයක් ලස්සනට උපමට්ටම් කරලා පොලිෂ් කරලා හැඩ කරලා නේද කවර කරලා අලුත් දෙයක් හැටියට විකුණනවා වාගේ. ඒකනේ මේ මායාවේ උගලට ගොඩක් අය අහු වෙන්නේ නේද? මායාවේ ස්වභාවය ඒකයි. දැන් තණ්හා රති රගා එන්නේ මේ කැත ගෑනු ළමයි හැටියට නෙමෙයි නේද? පෙන්නලා තියෙන්නේ ධර්මයේනේ. කැත විරූපී අය හැටියට නෙමෙයි පෙන්නලා තියෙන්නේ, ඊටාම ලස්සන මනස්කාන්තය හැටියට. නමුත් යට ඉන්නේ කවුද? මායාව. මායාවේ දුවරු ඉන්නේ. ඒකයි ස්වභාවය. මනසේ හැමදාමත් ස්වභාවය ඒකයි. ඒ නිසා කාම ලෝකයේ ධර්මතා සර්පයාගේ වලිගේ වගේ කියනවා. වලිගේ හරි ලස්සනයි. සර්පයාගේ වලිගේ දැකලා දෙනවද? සර්පේ වලිගේ දල නැහැ, මොකවත් නැහැ. වලිගේ හරි ලස්සනයි. ඒ පැත්තේ විස නැහැ, මොකුත් නැහැ. හැබැයි සමහර සත්තු ඉන්නෝ මේ වලිගේ විස නිකුත් කරන. නමුත් බොහෝ සර්පයන්ගේ වලිගේ මොම ලස්සනයි, විසමකුත් නැහැ. හැබැයි කෙලවරේ තමයි තියෙන්නේ. එනකොට කාම වස්තු වල ස්වභාවය මොකද්ද? මුලින් සපයි, පස්සේ දුකයි. ඒකනේ බුදුහාඳුරු ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේම කරන්න ගිහිල්ලා අවධානේ සෝකේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ රතිය ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ. ඒ විදිහට බුදුහාමුදුරුව අවසානයේ ඒකේ අනිත් පැත්ත කරකිලා එන එක පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා අපිට මේ මුල හරිය විතරක් බලන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙන්න ඕන අනිත් පැත්ත කෙලවරත් අගස්සටම බැලීමේ හැකියාව තියෙනවා. එහෙම බලනකොට තේරෙනවා මේ මනසේ මේ චේතනාවේ මම එල්ලුණාට මේ චේතනාවේ අවසානයේ ප්‍රතිඵලය මේකයි කියලා. මේ සුළු දෙයක් නේ තියෙන්නේ, මේ බොහොම සුළු දෙයක් තියෙන්නේ. මේක අර සමීපව තියෙන දේ නිසා පේන්නේ. දැන් අපි ළඟ මේ ඇහැ ළඟ මොනවා හරි සැඟවුනොත් පේන්නේ නැහැ. අපි පොඩි අපි හිතමු පොඩි ස්ටිකර් එකක් අරගෙන හේන් සැරේ කියනවා, ඔන්න මේ ස්ටිකර් එක දැන් මම හංගනවා, මේ හොයාගන්න ඕන, පොඩ්ඩක් ඇස් දෙක පියාගන්න, මම මේක හැංගුවට පස්සේ හොයාගන්න කියලා අපි අලෝනෝ යාගේ මේ ඇහැ ළඟ මේ සැරේ දැනෙන්නේ නැති වෙන අලෝනෝ. ඒවට පස්සේ මෙයා මේ වටපිටාවේ හැම තැනම පෙරල පෙරල හොයනවා. මොකද හොයන්නේ? හරි පොඩි ස්ටිකර් කෑල්ල හොයාගනීද? ලෝක පෙරලල හොයනවා. දන්න ඔක්කොම තාක්ෂණ දාලා හොයනවා. හොයන්න බෑ. මේ නොපෙනෙන තැන තියෙන්නේ, මේ සමීපේ තියෙන්නේ. ඔබ සොයන මේ නිවනත් එසේමයි. ඔබ සොයන මේ නිවන එසේමයි. සමීපයේ තියෙන්නේ, සමීපය බලන්නේ. පුජ්‍යලත්වෙන්නේ නැකිටින්නේ. පුජ්‍යලත්වෙන්නේ කියලා බලනෝ බැලුවාම වටපිටාවේ හැම තැනම හොයනෝ හොයනෝ හොයා ගන්න බෑ. මොකද සමීපයේ බලන නැති නිසා. සමීපයේ බලන්න, ළඟ බලන්න, මේ මොහොතේම තමා දෙස හැරිලා බලන්න. ටිකක් වැඩිපුර වෙහෙස වුණාට කමක් නෑ. එතකොට ගමන අපිට ඉක්මන් කරගන්න පුළුවන්. සමීපය දෙස බලන්න. සමීපයේ බලන්න. ටික වෙලාවක් බලන්න, සමීපයේ ගවේෂණය කරන්න බලන්න ගන්නයි. ගොවි ජන උපදේශකයෙක් විතර ලේසි නැහැ ගොවියෙක් වෙලා වැඩ කරන එක. නෑ, ගොවි තැන් කරන්න උපදෙස් දෙනවා විතර ලේසි නෑ ගොවියෙක් වෙලා වැඩ කරන එක. තේරෙනවනේ? හරියට අපේ ක්‍රිකට් විචාරකයෝ වගේ තමයිනේ. බෝලයක් මිස් වුණාම කියන්නේ අරයට මේක මේ ඈ පාදයේ පිටුපසට අරගෙන ගහන්න තිබිච්ච එකට මෙයා ඉස්සරහට අරගෙන ගැහුවා. මේක පිටුපසට තියලා ගැහුවා නම් මේක හය පාරක් ගහන්න තිබ්බ කියලා කියනනේ ඒ ක්‍රීඩා විචාරකයෝ. ඈ මෙයා නිදැල්ලේ යන්නට දෙන්න තිබුණු පන්දුවට මෙයා පහර දුන්නා. ඒක නිදැල්ලේ යන්නට ඉඩහැරියනම් මේ මෙයා දැවිය යෑම සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වාගේ අර ප්‍රායෝගික தത്വයේදී ඔය අහගෙන ඉන්නවට වැඩි කියලා දෙනවටත් වැඩි කියවනවටත් වැඩි ටිකක් ඒකේ තියෙන බරපතලකම තේරෙන්න පටන් ගන්න. හැබැයි මේ බරපතලකම අපි විඳි නැති වුණොත් අපිට ප්‍රායෝගික මිනිස්සෙක් වෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. නේ ප්‍රායෝගික මිනිස්සෙක් වෙන්න නම් මේ බරපතලකමට අපි මුහුණ දෙන්න ඕන. දැන් දක්ෂ හමුදා නිලධාරියෙක් වෙන්න අර පුහුණු වීම පොට්ටිකෙන් බලලා ඇඳුමක් දාගත්තට දක්ෂ හමුදා නිලධාරියෙක් වෙන්නේ නැහැ නේ නේ. එයා ඊටාම බරපතල පුහුණුවකට මොහොන දෙන්න සිද්ධ වෙනවා. මේ පුහුණුව තුළ සෑහෙන වේදනාව වෙනවා. ඒ වේදනාව තුළින් තමයි එයා දක්ෂ විශේෂ හමුදා නිලධාරියෙක් බවට පත් වෙන්නේ. ඒ වාගේ ඉතින් ඔබට ටිකක් අපහසු ඇති මනසත් එක්ක සටන් කරන එක. ඒ අපහසුතාවයන් ජය ගන්නාය තමයි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රය බලටපත් වෙන. අවබෝධයෙන් පත් වෙන හැම කෙනෙක්ම ආර්ය ශ්‍රාවකෙක්, එහෙම නැත්නම් බුද්ධ පුත්‍රයෙක්, බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවාමයි. බුදුහාමුදුරුවෝ ඇඳුමින් බලන්නේ සිවුරු පොරවල හිටියද නැද්ද කියලා බලන්නේ. දාරු චීවරත් මාගේ පුත්‍රයා කියලා අමතුවේ ඒකයි. මොකද හේතුව අවබෝධයෙන් මගේ පුත්‍රයා බවට පත් වුණාම බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක් වෙනවා. සමීපය දෙස බැලුවහම මොනවද තියෙන්නේ? දැන් සමීපයේ තියෙන දෙයක් තව දෙයක් තමයි අපිට සමීපයේ තියෙන දේ දැන් දකින්න බැරි නම් අපි ඊළඟට සමීපයේ තියෙන දේ හසු කරගන්න කුමක්ද භාවිතා කරන ක්‍රමවේදය? දැනීම. එන්න මේ හැදී මට මොකද්ද අමුත්තක් දැනෙනවා මේ ඇස හරිය කියලා ඉවරලා යම් බලනවා මේ මත ගන්න. බලනකොට ඒක පේන්න පටන් ගන්නවා. හිසෙත් එහෙම අපිට පේන්නේ දැනීමක් ඇති වෙනකොට තමයි බලන්න එතන මොකක්ද තියෙනවා වගේ තියෙන දැනනවා කියලා කියන්නේ. කයිසෝමා තමන් දන්නේ නැත්තම් කමන්නේ. අර ටී-ෂර්ට් එකක් ඇඳගෙන යන තරුණ දරුවෙක් ලොකු ඉංග්‍රීසි වැකියක් දාලා තියෙනවා. හැබැයි යා ඒක දන්නේ නැහැ මොකද්ද කියලා තියෙන්නේ කියලා. මං අහුව කොල්ල ඔය පිටිපස්ස ඔය ටී-ෂර්ට් එකේ මොනවද ඔය දාලා තියෙන්නේ කියලා. අනේ ආම්දුරු කියවන්න බැරි වුණා ඒකවා. බලනකොට ඒකට තියෙන්නේ I am buffalo කියලා. මං කව ගොල්ලෝක ගාලා තියෙනවා මම මීහරකෙක් කියලා. මම මීහරකෙක් කියලා නෙවෙයි ගහගෙන යන්නේ කියලා. ඇත්ත දානවා දන්නේ නෑ මම. ඒකනේ කියලා. එහෙමත් ඒවනවා ඉතින් ලංකාවේ ආයට. එහෙමත් ඒවනවා. ඔය කැප් ඔළුවේ දාන තොපි වලටත් ඔය වගේ මේ එක එක ඒවා ගහලා ඉවනෝ ඒ පුදුම දේවල් තියෙන්නේ. තේරුම් ගන්නකම් ඒක ප්‍රශ්නකුත් නැහැ. ඉතින් තේරෙන්නේ නැති හින්දා එහි ඇති වරද නැහැ කියලා කල්පනා කරනවා. හොඳයි, ඔබට මේ ධර්මය නිසා මානසික විවේකය තියෙනවද? මානසික සුවතාවය තියෙනවද? ඔබම ඔබේ පටලැවුම් ලිහා ගන්න ඕන. නිසි තැනට මනස පත් කර ගන්න ඕන. ගේන්න ඕන. බයිසිකලේ පදින්න ඉගැන්නුවට බැලන්ස් එක උගන්නන්න බෑනේ. සමබරතාවය. බයිසිකලයක් පදිනවා කියලා උගන්නන්නේ කොහමද? සීට් එකේ වාඩි වෙලා පැඩල් දෙකෙන් පාගමින් හැන්ඩල් එක පාලනය කරමින් යන්න ඕන. නමුත් ඒ සමබරතාවය කියන එක තව කෙනෙකුට උගන්නන්න පුළුවන්. බැහැ, යාම ඒ බයිසිකලේ යන ගමන් ඒක ගන්න විදියට තමයි යා ඇඟට ඒක අරගෙන යන්නේ. ඒක නීතියකට නෙමෙයි, කියපු විදියකට දැනුමකට නෙමෙයි. එතෙන්දී එතෙන්දී යාට දැනෙන්නේ කොහොමද? ඒ විදියට යා මේ මෙහෙම ඇලවෙමින් තමයි ඒක සමබර කරන්නේ. ඉතින් අර ඒක හුරු වුණාට පස්සේ ගානක්වත් නැහැ අර පැත්තට බයිසිකලේ යනකොට මේ පැත්තට ඇලවෙලා. මොටෝ බයිසිකලේ පැද්දත් එහෙමනේ නේ? එහෙම ශරීරයෙන් ඇලවෙනවා. පිටිපස්සට එන්න බලනවනම් ඉස්සරහට ටිකක් නැමිලා යා ඒ බැලන්ස් එක ගන්නවා. ඒක උගන්වන්න බෑ. ඉතින් ඉගෙන ගන්න බැරි දේ පැහැදිලිව දකින්න ඕන නේද? ඒක තමයි ප්‍රඥාවෙන් කරන ගමන් මගේක යන ගුරුවරයාගේ කාර්යභාරය සහ මේ ශ්‍රාවකයාගේ කාර්යභාරය බවට පත් වෙන්න ඕන. ඒක ඔබම සිද්ධ කරගන්න. නැත්නම් ඉතින් බුදුරජාණන් වහන්සේට තිබ්බ ඔක්කොම නිවන් දක්කන්න නේද? බුදුහාමුදුරන්ට බැරි වුණානේ මල්ලිකා දේවිය සෝහන් මාර්ග ඵලයේවත් පිටවන්න. බුදුරජාණන් වහන්සේට බැරි වුණානේ නේද? බුදුරජාණන් වහන්සේට බැරි වුණා නෙමෙයි, ඒගොල්ලෝ දැක්කේ නෑ. දකින්න උනන්දුවක් තිබ්බේ නෑ. ධනමානේ බලමානේ කිපිලා හිටියේ. අය කොසල් රජුරෝ වගේ අය. ඉතින් ඒගොල්ලන්ට බැනවැද්දුනේත් නෑ, දොස් කිව්වෙත් නෑ. ඒගොල්ලෝ ඒ මට්ටමේ ඉන්න දුන්න මොකද හේතුව? එහෙම නැත්තම් ඒගොල්ලෝ ඒ තරමින්වත් පිනක් දහමක් කරගන්නේ නැති නිසා. නැකනේ දැන් අපි මල්ලිකා දේවිය විතර අපි පින්කම් කරනවද? පින්කම් කරන්නේ නෑ. හත් දවසක්ම ඇවිල්ලා අහන්න හැදුවා බුදුහාමුදුරන්ගෙන්, ස්වාමීනි මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ? ඒ කාලේ හරි ෂෝක්. ඉතින් බුදුහාමුදුරු ඉන්නවනේ, ගිහිල්ලා අහන්න පුළුවන් කොහෙද ඉපදුනේ, මොන වගේ සැප දුක් විඳින්මින් දැන් ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ නෑ දවස් 7ක් විතර යනකම්. පිළිතුරු දුන්නේ නැතුව හිතලා කොහොමද රජුරුවන්ටත් ඔක අමතක වෙනවා, අහන්නම යනවා, අහන්න වෙන්නේ. 7 වෙනි දවසේ අහනකොට කිව්වා දැන් ඇය සුගතියේ ඉපදුනා කියලා. ඒ කියන්නේ බොහොම අර පින බලවත්ව තියෙනවා නම් එයාගේ ජීවිතේ අපායක වුණත් එයාට ලැබෙන්නේ කෙටි කාලයයි. ඒ වගේම පව බලවත්ව කෙනෙක්ගේ තියෙනවා නම් දිව්‍ය ලෝකයට ගියත් හොඳ සිතක් පහළ වෙලා එයා දිව්‍ය ලෝකේ ඉන්නේ ටික කාලේ. හරියට අර සමහර අයට ඇමතිකම් හම් වෙලා වගේ දිවුරුන් දෙන්න හදනකොට ඇමතිකමෙන් අයින් කරලා පුටු වාඩි වෙන කලින් අයින් කරලා. ඒ කියන්නේ එයාගේ පින තිබුණා ලබන්න පැවැත්තිලා යන පින තිබුණේ නැහැ. ඔය ඉතින් දිව්‍ය ලෝකේ ගියා වගේ නේ ඉතින් ඇමතිකමක් ගන්නවා කියන්නේ නේ. සියලු සැප සම්පත් සහිතයි. ඉතින් ඒ නිසා ඒක ඉතින් ඒ හිතන අයගේ තියෙන ප්‍රශ්නයක්. අපිට එහෙම ආකල්පයක් නැහැ නේ. හැමදෙකමක් ඇතුළත සියලු සැප සම්පත් තියෙනවා කියල ඒ දුක නොදකින නිසා. දුක නොදකින නිසා ඉතින් ඒකෙන් මත් වුණාට පස්සේ ඉතින් ඒක ලෝකයයි කියලා හිතුවහම ඒකෙන් පුදුම විදියට පොද වැඩිලා ඕ හරි උද්දච්චකමෙන් ඉන්නවා. ඉතින් මම තමයි මුළු ලෝකෙටම චන්දිය කියලා. නේද බලන්න ඉස්කෝලේ ඇතුලේ ප්‍රින්සිපල් ඉන්නා වගේ නේද? ලෝකෙටම රජා වගේ නේ ඉන්නේ. හැබැයි ඉතින් පාසල ඇතුලේ විතරයි. එහෙම නැත්තම් ගෙදර මහත්තයා ඉන්නා වගේ නේද? එහෙම නැත්තම් නෝනා ඉන්නා වගේ. ගෙදරට විතරයි. ඒ තමාලග හැමෝම රජෙක්. තමන්ගේ ලෝකේ තමන් තමයි රජා. ඇයි? ඇහත් මගේ, කනත් මගේ, ඈ නාහෙත් මගේ, දිව මගේ, ශරීරය මගේ, හිත මගේ, අදහස් මගේ, ආකල්ප මගේ, සිතුවිලි මගේ, මේ ඔක්කොම මගේ. මම තමයි ඒවට රජ. බුදුරජාණන් වහන්සේ දැක්කේ ওই මිනිස්යාට රජා වගේ තේරෙනා කෙනා බුදුහාමුදුරුවෝ නම් කරේ මොකද්ද? මාරය කියලා. මර රජ. මර රජ. මාරයත් රජ කෙනෙක් නේ. ඊළඟට ඉන්නවා මාරයාගේ තව තරතුරක් තියෙනවා. නම යම රජුරෝ ඉන්නවා. යම රජුරෝ තමයි ළඟව තමයි ඉන්නේ නේද? තමන්ව බෙදා වෙන් කරන්නේ තමන්ගේ කුසල අකුසල ගුණයෙන් බෙදා වෙන් කරනවා. යම වෙන් කරලා දෙනවා, මාරු කරනවා, ට්‍රාන්ස්ෆර් එක ලබා දෙනවා. ඒ කියන්නේ වීසා ඔෆිස් එක වගේ තමයි. විසා කාර්යාලය වගේ එතනින් තමයි යාට ට්‍රාන්ස්ෆර් එක දෙන්නේ. කාටද යන්නේ? අපායට යනවද? දිවි ලෝකයට යනවද? කොයි තත්ත්වයකට යනවද? තිරිසන් අපායකට යනවද? පුතංජන භාවයේ හතර අපායට බරයි. එන්නේ බල්ලෙක් වුණොත් අර තෙම් තෙම ඉන්න වෙනවා. හැබැයි ඉතින් මිනිහා සතුටින් ඇති. පස්ස නැහැ, ගෙවල් දොරවල් වල පස්ස නැහැ, ටැක්ස් බදු ගෙවන්න නැහැ, රස්සාවක් කරන්න නැහැ, පොඩ්ඩක් තෙමෙනකොට පොඩ්ඩක් අයිනකට යන එක විතරයි ඉන්නේ තියෙන්නේ. හැබැයි යාගේ ලෝකේ යාට ඒක සපයි, කිසි ප්‍රශ්නයක් නැහැ. බල්ලෙක් වීම දුකයි කියලා කියන්න බෑ. මානසික දුක තියෙනවා සතෙක් වුණත්, මිනිස්සෙක් වුණත්, කාට වුණත්. ඒගොල්ලෝගේ ළඟ මානසික වේදනාවක්, කායික වේදනාවල් ප්‍රමාණ තියෙනවා. ඒ වේදනාවල් මත ඒ වේදනාවල් තේරුම් ගන්නේ නැති තාක්කල් ඒ වේදනාවලුත් ඒ මිනිස්සුන්ට අමුතු විදිහට තේරෙන්නේ. දවසක් මම කොළඹ ඉඳලා බස් එකේ වැඩම කරන කරද්දී මිනිස්සේ කර අර කුණු කාණු තියෙන රාජගිරි හරි මහා බරපතල කුණු කාණු තියෙන විශාල අර කුණු කාණුවක බැහැගෙන මාළු අල්ලනවා. කියන්නේ දැලකට මාළු අල්ලනවා, බැහැගෙන මාළු අල්ලනවා. කළුම කළු පාටයි වතුර. මගෙන් අහනවා ස්වාමීන් වහන්ස, අර මාළු අල්ලන මනුස්සයන්ටත් විපාක තියනවාද කියලා. මං කෝ මහත්මයා විපාක තියනවාද කියලා අහන්න එපා. ඒ මනුස්සය බැහැලා ඉන්නේ කොහෙද කියලා බලන්න කියලා ඉස්සෙල්ලා. අය වෙන විපාකයක් ඕනද කියලා. ඕකේ තියෙන විස බීජයක් ගිහිල්ලා නියපොත්තකින් හරි නියකන්නකින් හරි තුවාලයකින් හරි ඇතුල් වුණොත් එහෙම ওই මනුස්සයට හැදෙන ලෙඩේ හොයන්නත් බෑ කියලා. ඉතින් වෙන විපාකයක් ඕනේ නැහෙනේ. ඒ මනුස්සයා ඒ වෙලාවේ කරන දෙයට ඒ වෙලෙම විපාකේ මනුස්සයා විඳිමින් තමයි තියෙන්නේ. නමුත් ඒ වුණත් අර මනුස්සයට අර කුණු කානුවේ තියෙන ඒ කුණු ජරාවල් වලට වැඩි ඔක්කොටම වැඩි වටින්නේ මොනවද? අරගෙන අර මාළුව. ඒ මාළුව වටින කීයක් වෙනවද? තමන් ලබා ගන්නා වූ රුපියල් 2300ක් 4500ක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ මාළුව වටින්නේ. එහෙමනම් එච්චර ගුණ කානුවකටත් ඒ බහින මිනිස්සයානේ මුදල වෙනුවෙන්. තමන්ගේ ශරීර සෞඛ්‍ය සහ ආත්මය පිළිබඳව නොතකා ක්‍රියා කිරීම මොනතරම් අන්ධ භාවයක්ද? ඇයි මේ දේවල් කරන්නේ? තණ්හාය ජායති සෝකෝ. තණ්හාව තියෙන මනුස්සයාට හැමතිස්සෙම ලොකුවට පෙන්වන්න ඕන. ලොකුවට තියෙනවා කියලා පෙන්නන්න ඕන. ලොකුවට කරන්න ඕන. මගුල් ගෙදරක් ගත්තත් වටේට තරු විසි වෙන්න දෙන්න ඕන. දානෙ දුන්නත් වටේටම තරු විසි වෙන්න දෙන්න ඕන. පින්කමක් කළත් අලියෙක් නැත්තම් මීහරකෙක් හරි ගෙනල්ලා ඕකේ හොඬයක් බැඳලා ගෙනියන්න ඕන. නේද? ඒ වගේ මේ තණ්හා ඔය ඔක්කොම වැඩෙන්නේ තණ්හාය ජාහිති සෝකෝ. තණ්හාවම තමයි මිනිස්යාව අපහසු තත්ත්වයට පත් කරන්නේ, වේදනාවට පත් කරන්නේ. පස්සේ බලනකොට Tamanටම තරු විසීලා තියේ. ඒ දේවල් කරලා ඉවර වෙනකොට ඈ එකනේ කියන්නේ. දැන් මෙහෙ තියෙන මයුගුවලයක් තම්බගෙන කාලේ ඉන්නේ නැතුව ඔය ගෘහ සේවිකා තනතුරු වලට මේකට දාලා ගිහිල්ලා ඔය ගුටි කාලා නේද? ඒ ප්‍රවෘත්ති වලට හැමදාම කියන්නේ එනවා. මේ බලනකොට එච්චර අපහසුවක් නැහැ. සාමාන්‍ය මට්ටමේ ගෙයක් දොරක් තියෙන, වත්තක් පිටියක් තියෙන, වගාවක් කරගෙන, ව්‍යාපෙහාගෙන, බුද්ධි මට්ටමේ නිර්මාණශීලීව ජීවත් වෙන්න පුළුවන් මිනිස්සුයෝ. නමුත් ඒගොල්ලන්ට ඒ නිර්මාණශීලී බුද්ධිය ඥානෙ නැති නිසා පාරයිනට ගෙනාවම තැඹිලි ගෙඩියක්, කොස් ගෙඩියක් විකුණගෙන, අල ටිකක්, මයුක වල ටිකක් විකුණගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිස්සුයෝ. ඒ නිර්මාණශීලී බුද්ධිය නැහැ. Taman කොහොමද නැගී සිටින්නේ කියලා කල්පනා කරන්නේ. තින් බුදුජානක මහසර් පෙන්වන්නේ චින්තාමය ප්‍රඥාව කියලා එකක් පෙන්වනවා. මෙන්න මේ සිතීමේ කුසලතාවය. මේ සිතීමේ කුසලතාවය නැති මිනිස්සුෙකුට භෞතික ජයග්‍රහණයක්වත් අධ්‍යාත්මික ජයග්‍රහණයක්වත් ලබන්න බෑ. කිසිම ප්‍රතිභාවයක් ලබන්න බෑ චින්තාමය ප්‍රඥාව නැති කෙනෙකුට. එනිසා සිතීමේ හැකියාව, මේ යෝනිසූ මනසිකාරය කියන එක වැඩ කරන කෙනෙක් විතර නිවන් දකින්නේ. ඒකට තමයි මේ මම ඔබව ටිකක් හිතන්න පුරුදු කෙරෙන්නේ. නැත්තම් ඔබ පුරුදු වෙලා තියෙන්නේ ප්‍රශ්නෙත් කියලා, උත්තරෙත් කියලා, දේශනාවත් කරවලා, සියල්ල සම්පූර්ණ කළා. ඔබ ප්‍රායෝගිකත්වයට පත් වෙන්නේ දේශකයා විසින් සියල්ල කරා. ඔබට කිසිම හංසියක් නැහැ. අපි ගොඩක් දේවල් දැනගත්තා කියලා නම් පස්සේ බලනකොට හරි දේ වුවද සංකල්ප වශයෙන් තමයි තමන්ගේ ජීවිතේ තැම්පත් වෙලා තියෙන්නේ. දැන් නිවන ගැන හැමෝම කතා කරනවා. සෝහාන් ගැනත් කතා කරයි, සකදාගාමි ගැනත් කතා කරයි, අනාගාමි ගැනත් කතා කරලා, අරිහතුත් ගැන කතා කරලා තමයි ස්වාමීන් වහන්සේලාත් ගිහි අයත් ඔය දේශනාව ලිවර කරන්නේ. මං අහන්නේ ප්‍රායෝගිකද? නෑ. හරි දේ වෙන්න පුළුවන් සංකල්පයක්. ඒ කියන්නේ අන්දය මැනිගල අතේ තියාගෙන ඉන්න වටිනාකම ලස්සන දකින්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගික නොවු ජීවිතය හරි නිෂ්ඵලයි. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් නිෂ්ඵලයි. දෙකයි තියෙනවනේ. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කරගන්නට ඒ චින්තාමය ප්‍රඥාව අවදි කිරීමේ වගකීමක් අපිට තියෙනවා. පින්නතුන්ටත් ඒ අවදි කර ගැනීම උනන්දුව තියෙන ඕන. මෙනෙහි කිරීමෙන්මයි, ගැඹුරින් සොයා බැලීමෙන්මයි, පරීක්ෂණය කිරීමෙන්මයි, එහෙම නැත්නම් විදර්ශනා කිරීමෙන්මයි ධර්ම අවබෝධය පහළ වෙන්නේ. එහෙම නැත්නම් පහළ වෙන්නේ හැමතිස්සෙම කරුණු අඳුන ගන්න ඕන. මේ දේ මගේ මේ දැන් මේ මොහොතේ මේ මානසික තත්ත්වයේ මේ ස්වභාවය මට පවතිනවා. ඒ තත්ත්වය ධර්මානුකූලව වෙනස් කර ගන්න ඕන. නැවත ගැටලු ඇති වෙනවා. හරියට මොන වගේද කියනවනම් ඔටුවක පිටේ දොඹ ගෙඩියක් තියෙනවා වගේ තමයි. ඔටුව දැකලා නැන්නේ නේද? ඔටුවක පිටේ ඕන්නේ නැහැ. ඔය තියන්නකෝ මේ බල්ලෙක්ගේ පිටේ හැරි දොඹ ගෙඩිය. දොඹ ගෙඩිය කියන්නේ හරියට රවුම් ගෙඩියක්. ඒක තියන්න බෑනේ නේ. තියෙන හේ වැටෙනවා. තියෙන හේ වැටෙනවා. ඉතින් මේ ධර්මෙත් එහෙම වෙන්න පුළුවන්. ඔබ තියෙන හේ වැටෙනවා. වැඩෙන වැටෙහි නැවත උත්සාහ කරලා බලන්න. එනිසා විශිෂ්ටයන්ගේ ධර්මය විශිෂ්ටයන් වී සොයා අවබෝධ කරගත යුතුයි. ඇසීමෙන් ඉගෙන ගන්න පුළුවන්. ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ ඇසීමෙන්. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කරගන්න මේ ධර්මයේ කියන්නේ මේක අසල මේ පිළිගන්න කියන එක නෙමෙයි. මේක පිළිගන්නම එපා. පිළිගත්තොත් ඔබ මෝඩේ. මේ ධර්මය පිළිගත්තොත් නිකම් මොඩේ නෙවෙයි පල් මොඩේ කියලා කියන්නේ. දැන් අනිත් ඒවා නම් පිළිගත්තර කමන්නේ. මොකද ඒගොල්ලෝ ඒවා කියන්නේ පිළිගන්න කියලානේ. මේවට පැහැදෙන්න, මේක පිළිගන්න, මේක අදහන්න කියලානේ. අපි නම් කියන්නේ වඳින්නම් පිළිගන්න එපා. අදහන්න එපා. මොකද ඒක කරොත් ඒක මහා පල් මොඩකම. විමසන්න ඔබ නිතරම. විමසන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබම ප්‍රත්‍යක්ෂ කරගෙන ඔබම මේ ධර්මයෙන් සැනසෙන්න. දහම වෙනුවෙන් වෙන අන්දයක් කරන්න නැහැ ඔయిత වඩා. ඒක තමයි කරන් තියෙන ලොකුම දේ. අරමාය පූජාය පටිපත්ති පූජාය කියලා බුදුහාමුදුරු මතක් කරේ ඒක. තමන් ජීවිතයේ ධර්මයෙන් සැනසෙනව යරෙන්න වෙන දෙයක් බුදුහාමුදුරු වෙනින් ඊට වැඩි දෙයක් කරන්න නැහැ. ඊට මෙහා උපකාරක තියෙනවා. නමුත් ලොකුම උපකාරය හැටියට අගය කරේ මේ ධර්ම අවබෝධය කර ගැනීම. අපිත් එහෙමයි. අපි වෙනුවෙන් මොනවද කෙරෙන්න ඕන කියලා අහුවාම අපිට කියන්න තියෙන්නේ එච්චරයි. ඔය පළමුවෙන්ම මේක තේරුම් ගන්න. එච්චරයි. ඒක තමයි ලොකුම දේ. කිසි දෙයක් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒක තිබුණා තිබුණා නැත්තම් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නේ අවබෝධය තියෙන අයට වතුර ටිකක් බීලා හරි සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් අය. කිසි ගැටලුවක් නැහැ. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.